ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි මේ අතන් හැම දිනෙකම අද විහාරස්ථානට රැස් වෙලා ඊටම වටිනා ආගමික කටයුත්ත ඥාතික යුතුයකමක් කෘතවේදී පින්කමක් සිදු කරන අවස්ථාව මීට දින කිහිපට කලින් ලංකාවේදී මිය ගිය සිය පුංචි අම්මාට යසෝදරා ජයවීර මාතාවට පුණ්‍යානුමෝදනා පිණිසයි මේ පින්තුන් මේ පින්කම සංවිධානය කළේ ශාමලී නෝනා මහත්මියත් දේවප්‍රිය මහත්මයතුළු මේ ඥාති මිත්‍රාදීන් කවුරුත් ඒක රාශී කරගෙන මේ උතුම් කෘතවේදී පින්කම සිදු කරන්නේ. පින්තුනි මේ වගේ පින්කමකට අපි කියන්නේ කෘතවේදී පින්කම් කියලා. නැත්තම් කළගුණ සැලකීමේ පින්කම් කියන එක. අපත් එක්කකට ජීවත්වල හිටිය ඥාති කෙනෙක් මිය ගියාම අපේ යුතුයකම තමයි කෘතවේදීත්වය තමයි විශේෂයෙන් බෞද්ධයන් විදියට මේ වගේ පින්කමක් කරලා පින් අනුමෝදන් කරවීම. යම්කිසි කෙනෙක් මිය ගිය අවස්ථාවකදී අප මේ වගේ රැස්වලා කාරණා කිහිපයක් සම්පූර්ණ කරගන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි කාරණය තමයි ඒ මිය ගිය කෙනා පිළිබඳව අපේ හිතේ ඇතිවෙච්ච සංවේගය දුරු කරගන්න, අපේ දුක ශෝකය බෙදා ගන්න අප ජීවත් වෙන ඥාතීන් එකට එකතු වෙනවා කෙනෙක් මිය ගියපු අවස්ථාවකදී. ඒක තමයි පළවෙනි කාරණේ මෙවැනි පින්කමක් කරන අවස්ථාවකදී. දෙවැනි කාරණේ තමයි ඒ මියගිය කෙනාට පුණ්‍යානුමෝදනා කිරීම. බෞද්ධයන් වන අප සසර ගමනක් විශ්වාස කරනවා. අනේ නිසා අප විශ්වාස කරනවා කිසියම් කෙනෙක් මිය ගියහම අපට අතින් අතට දෙයක් දෙන්න පුළුවන් කමක් නැහැ. එකම දේ තමයි අපේ හිතේ පුණ්‍ය චේතන ඇති කරගෙන දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිදු කරගෙන ඒ තුලින් ජනිත කරගන්නා වූ පුණ්‍ය ඵලය මියගිය ඥාතීන්ට අනුමෝදන් කරලා එය පරලොවින් සුවපත් කරවීම තමයි අපට කරන්න පුළුවන් දේ කියන එක ගැන අපට විශ්වාසයක් අවබෝධයක් තියෙනවා. අන්න එහෙම අප පින් අනුමෝදන් කරනකොට අපේ හිතේ තියෙන සංවේගයේ දුක දුර වෙලා යනවා. ස්වාමීන් වහන්සේලා දකිනකොට පින්කමක් කළා පින් අනුමෝදන් කරනකොට පැන් වඩනකොට අනේ ඥාතීන් කොහේ හරි ඉඳගෙන මේ පින දැකලා සුවපත් වෙනවා ඇති කියලා හිතනකොට හිතට ලොකු සැනසීමක් ඇති වෙනවා. අන්න ඒ සඳහා අප මෙවැනි පින්කම් සිදු කරනවා. ඒ සියලටම වඩා වැදගත්ම කාරණයක් මෙහිදී අප සම්පූර්ණ කරගත යුතුයි. ඒ තමයි පින්නතුනි මේ මරණය කියන එක අපටත් අපේ ජීවිතය ගැන හිතන හොඳම අවස්ථාවක්. අපේ ජීවිත අධ්‍යාපන කටයුතු සිදු කරනකොට, රැකිරක්ෂා කරනකොට, දූ දරුවන්ගේ කටයුතු කරනකොට අපේ ජීවිතය අමතක වෙන කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි අප ලෙඩ වෙන බව අපට අමතක වෙනවා. අපට එකෙන් ටික වයසට යනවා කියන එක අපට අමතක වෙනවා. අපිට එකෙන් ටික මරණයට ලඟ වෙනවා කියන එක අපට අමතක වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණත්, ගිහි කෙනෙක් වුණත්, ස්ත්‍රියක් වුණත්, පිරිමි කෙනෙක් වුණත් නිතර සිහිපත් කරන්න ඕන කාරණා කීපයක් දේශනා කළා. ඒ කරුණ වලින් එක කාරණයක් තමයි මරණ ධම්මෝමි මරණං අනතීතෝති අබින්නං පච්චේකිතබ්බං. අප මැරෙන අය මරණේ නොයෙකුමකු අය කියන එක නිතර සිහිපත් කරන්න කියලා දේශනා කළා. ඇයි එහෙම දේශනා කළේ? ඒකට හේතුව තමයි මරණයක් ඇති වෙච්ච අවස්ථාවකදී ඒ ඇතිවන දුක අපට හුඟක් අඩු කරගන්න පුළුවන් අප කලින් ඒක හිතලා තිබුණා නම්. සරල උදාහරණයක් ගන්න බලන්න. අපි කියමු අපේ ගෙදර යම්කිසි කෙනෙක් ලොකු රෝගයක් හැදිලා ඉන්නවා අසනීප වෙලා. වෛද්‍යවරුත් කියනවා දැන් මෙයාගේ අන්තිම කාලේ ජීවත් වෙන්න කියලා. එහෙම ඉන්න වෙලාවේදී ඇතැම් විට ඊටත් වඩා වයසක කෙනෙක් මිය යනවා. අපි හිතුවේ වනේ යා මියයි කියලා. අපි නොසිතපු කෙනෙක් මිය යනවා ඒ වෙලේ. එතකොට අපට වැඩිපුර දුක තියෙන්නේ කොහොමද? අර ලෙඩ වෙච්ච කෙනත් ඇතැම් විට යාසන දවසක මිය යනවා. ඊටත් වඩා වයසක කෙනෙක් මිය යනවා. අපි හැබැයි කලින් හිතලා තිබුණේ ලෙඩ වෙලා හිටියේ නැහැ. එතකොට අපට වැඩිපුර දුක තියෙන කොයි කෙනා පිළිබඳවද? අර නොසිතපු කාරණේ නේද? කලින් සෝදානන් වල හිටියනම් ඇත්තටම අපට දුකක් නැහැ වලට. දුක හුඟක් අඩුයි. ඇතැම් විට ඊට වඩා වයසක හිටියත් කෙනෙක් අප කලින් නොසිතලා තිබ්බොතින් අපට ඒක දරා ගන්න බැරි වෙන සමහර විට. ඒ විතරක් නෙවෙයි අප කලින් දැනගෙන ඉන්නවා නම් එයා කලින්ම දන්නයි හුඟා පින්කම් කරලා ඥාති මිත්‍රාදීන් කවුරුත් එක්ක හොඳට සුහදව කතා කරලා අමනාපයි ඉන්නවා නම් එයාගේ අමනාප කනුත් ඔක්කොම අඩු කරගෙන අන්තිම කාලේ බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. පින්නතුනි මෙන්න මේක තමයි බුදුදහම තුළ මේ මරණය කියන එක කලින් සිහි කරන්න කියලා දේශනා කළේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි ජීවිතේ අප්‍රමාදී බව ඇති වෙන්න ප්‍රධානතම භාවනා ටෙක්නික් එකක් විදිහට, මෙඩිටේෂන් ටෙක්නික් එකක් විදිහට බුදුදහමේ දේශනා කළ තියෙන මරණ සතිය. කර්මස්ථාන 40ක්, භාවනා ටෙක්නික්ස් 40ක් බුදුදහම තුළ දේශනා කරනවා. එන් එකක් තමයි මරණ අනුසතිය කියලා කියන්නේ. මේ ලෝකේ හුඟක් වැඩ කරපු අය, එයා හුඟක් මරණය ගැන සීකරපු අය. ඔබ අහලා ඇති ස්ටීවන් ජොබ්ස් කියන ඇමරිකාවේ හිටියේ Apple කම්පැනි පටන් ගන්න මුල් එක කෙනා. එයා නිර්මාණය කරපු නිර්මාණ 400කට ආසන සංඛ්‍යාවක් තියෙනවා. එයාටම පේටන් බලපත්‍ර තියෙනවා. මේක නෑ ජීවිත අවසාන කාලේ අවුරුදු 7ක් 8ක් අසනීපෙල හිටියේ. ඔබ දන්නවා ඒක. පිළිකාවක් ඇදිනවා. මෙයා හැමදාම කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා මරණය සීකරනවා. එහෙම සීකර කර යා අප්‍රමාදීව තව තවලු ඩිවයිසස් හැදුවා. ඒ හදපු බොහොමයක් තමයි ආදාසේ ජාංගම දුරකථන අපි පාවිච්චි කරන්නේ. එයා මරණානුසතිය මෙනෙහි කරමින් හදපු ඩිවයිසස් අදාපි මැරෙන්නේ නෑ කියලා හිතට පාවිච්චි කරනෝනේ. බලන වෙනස. ඒ නිසා මරණය සීකරන කෙනාද සාර්ථක, මරණය සීනෝ කරන පුද්ගලයාද? මරණය සීකරන කෙනා පින්නතුණු ජීවිතය වඩාම සාර්ථකයි. අනේ නිසා මේ බුදුදහම තුල මේ කියන කාරණේ පින්නතුණි උඟක් වටින කාරණයක්. අනේ කාරණේ සීකරනවා නම් අප දන්නවා මේ ජීවිතෙන් වැඩ ගන්න විතරක් නෙවෙයි අප සසර ගමනක් යන අය. අනේ නිසා අප ජීවිතේ වෙන් වෙච්ච දවසට අපේ ඊළඟ ජීවිතේ සුවපත් වෙන දේවලුත් අප මේ ජීවිත කාලය තුරදීම කරලා තියනට ඕන. විශේෂයෙන්ම පින්නතුණි අප හැම දිනෙකම මරණයෙන් පස්සේ ජීවිතයක් විශ්වාස කරනවා. අනේ නිසාම තමයි කෙනෙක් මියගිය ගමම අපට ස්වාමින් වහන්සේලා මතක් වෙන්නේ. පන්සලට යන්න ඕන, හාමුදුරනේ කියලා පින්කමක් කරගන්න ඕන, දානයක් දෙන්න ඕන කියන සිතවිල්ලක් අපේ ඇති වෙනවා. ගිහින් හැටියට ඔබට ඒක ඇති වෙන්නේ කෙනෙක් මියගාට පස්සේ. හැබැයි ස්වාමින් වහන්සේලා හැටියට අපට කොහොමද? අපට යම් කිසි දායකයෙක් දානයක් පූජා කරනවා නම්, අපට උදව් කරනවා නම්, අප නිතරම කල්පනා කරන කාරණයක් තියෙනවා. මොකද්ද? ඒ තමයි මේ දායකය මිය ගියාට පස්සේ හොඳ තැනකට යන කෙනෙක්ද, ඒකට සුදුසුකම් ටික මෙයා සපුරලා තියෙන කෙනෙක්ද කියලා අපි නිතර අවධානයෙන් ඉන්නේ. යමී යන කලින් එයා අප කියන දහන සූදානම් කෙනෙක් නම් අප නිතරම උත්සාහ කරනවා යා ධර්මයට යොමු කරන්න, පරිත්‍යාග සීලයට යොමු කරන්න, සීල රකින්න යොමු කරන්න, භාවනාවට යොමු කරන්න අපි නිතරම උත්සාහ කරනවා. ඇතැම් විට අපි යාගේ මරණයටවත් සහභාගී වෙන්නේ නැහැ. හැබැයි අපි ඉන්න කාලේ අපි උපරිම උත්සාහ කරනවා යාව දහමට ගන්න, යාගේ ඊළඟ ආත්ම භාවය සුවපත් කරන. මෙන්න මේකයි වෙනස පින්නතුනි. ස්වාමීන් වහන්සේ කෙනෙක්, බුදුරජාණන් වහන්සේ නිතරම කෙනෙක් දිහා බලනකොට බලන්නේ එක දෙයක් තමයි, එයා සසර ඉන්ද්‍රිය ධර්ම, ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම කොයිතරම් දියුණු කරපු කෙනෙක්ද කියලා හොඳට උන්වහන්සේගේ චේතෝපරිය ඥානය, ආසියානුසය ඥානය, ඉන්ද්‍රිය පරෝපරිය ඇති ඥාන කියන සුවිශේෂ ඥානයන් උපයෝගී කරගෙන උන්වහන්සේ ස්කෑන් කළා වගේ බලනවා. එයා සසරදී කොයිතරම් විස්ඩම් එක, මයින්ඩ්ෆුල්නස් එක ඩෙවලොප් කරපු කෙනෙක්ද කියලා බලනවා. දෙවනි කාරණේ තමයි බලනවා එයා මරණයෙන් පස්සේ ඉපදෙන තැන කොතනද කියලා. සමහර කෙනෙක් මරණය කල් දාගන්න පුළුවන් අය ඉන්නවා. එයාට උදව් කළ මරණය කල් දාගන්න උත්සාහ කරනවා. සමහර අය මරණය කල් දාන්න බෑ, අනිවාර්යයෙන්ම මැරෙන කෙනෙක් කාලය ලඟ වෙලා තියෙන්නේ. එයාට කරන්නේ උපරිම උත්සාහ කරන මේ ජීවිතේදීම ඉතුරු වෙලා තියෙන දින කිහිපය තුළදී එයාට කොච්චර උපරිමයට තමන්ගේ මනස දිනු කරන්න උදව් කරන්න පුළුවන්ද කියලා බලනවා. එහෙමත් බැරි නම් ඊළඟ කාරණේ තමයි එයා ඊළඟට උපදින තැන සුගතියට යන්න පුළුවන් විදිහට එයාට කටයුතු ටික සම්පාදනය කළ දෙනවා. මේක තමයි සත්පුරුෂ උතුමන්ගේ ලක්ෂණය. පින්නතුනේ අප ජීවත් වෙන කාලයේදී අපට එච්චර අවබෝධයක් නැති වුණත් අප කළ යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි එකාතකින් අප අපම මෙන්න මේ ජීවිත යථාර්ථය සීකරන්නට ඕන. බොහෝ විට අපට හිතෙන්නේ ඇතැම් විට අනිත්‍ය නම් මේ යනවා, හැබැයි අපේ ගෙදර නම් මරණයක් වෙන එකක් නැහැ කියලා තමයි හිතන්නේ නේද? අනිත් ගෙවලට අනතුරු වෙනවා, හැබැයි අපට නම් එහෙම වෙන එකක් නැහැ කියලා හිතන්නේ. දැන් පසුගිය කාලේ එක්තරා රටක ඔබ දන්නවා හුඟක් ගෙවල් එහෙම පිච්චුණා. ඉතින් අපේ හිතවත්ම දායකයෙක්ගේත් ගෙවල් පිච්චුණා. එයා කියන දෙයක් තමයි ස්වාමීන් වහන්සේ අපි ඕන තරම් දැකලා තියෙන අනිත්‍යගේ ගෙවල් පිච්චෙනවා. අපි ඒවට අනේ අපොයි කියලා තියෙනවා, අපි ඒවට ආදර උපකාර කරලා තියෙනවා. නමුත් කවදාවත් හිතුවේ අපේ ගේ පිච්චේ කියලා. අපේ ගෙදර එලිපත්තර ගින්නාවට පස්සේ තමයි අපට තේරුණේ අපේ ගෙදරක් පිච්චෙන්න පුළුවන් කියලා. පින්නතුනි මේ ඕනම අනතුරක්, ඕනම ලෙඩක්, ඕනම වෙලාවක ඕනම කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. මේක තමයි ජීවිතය අර්ථය. අන්න ඒ නිසා අප ගැනම හිතන්නට ඕන පින්නතුනි. අපි මේ ලබාගත්තු මොහොත, මේ සුගතියක් ලබාගෙන තියෙන්නේ, මේ ඉතාම දුර්ලභ මනුසාත්ම භාවයක්, අති දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් මේ ලැබුවේ. විශේෂයෙන් අප දන්නවා ශ්‍රී ලංකාවේ උපදිච්ච අය බොහෝ දෙනෙක් පිටරටවල ගියාට පස්සේ හැතැම්මිට ලංකාවේ හිටියටත් වඩා ශ්‍රද්ධාවන්තයි. ලංකාවේ හිටියටත් වඩා ගුණධර්මෙන් දිනු වෙන අය බොහෝ දෙනෙක්. දැන් ඔබ ඇතැම්මිට ශ්‍රී ලංකාවේ හිටියනම් ඇතැම්මිට ඥාතියත් එක්ක ඈත දුර ප්‍රදේශයක හිටියනම් ඇතැම්මිට මේ වගේ පින්කමක් ඔබ කරන්නේ නැහැ. නමුත් ඔබ මේ රටට ආපු නිසාම ඇතැම්මිට මේ වගේ පින්කමක් අද සංවිධානය කරනවා. ලංකාවේ ඔබ හිටියනම් සහභාගී වෙන පුළුවන් සහභාගී වෙනවා. සහභාගී වෙන්න බැරි නම් ඔබ ලංකාවේදී මේ වගේ පින්කමක් කරනවද? නෑනේ බොහෝ විටනේ. දුරපලාතක හිටියනම් ඒ වගේ පින්කමකට ඔබ සහභාගී වෙන්න ඔබට අවස්ථාවක්. නමුත් ඔබ පිටරට ගියාට පස්සේ මේක තමයි ඔබේ ලක්ෂණය. ඇතැම්මිට ලංකාවේ කෙනෙකුට වඩා ඔබ සංවේදී වෙනවා. ලංකාවේ කෙනෙකුට වඩා කරුණාව, මෛත්‍රිය, පරිත්‍යාග ශීලීත්වය ඔබේ වැඩි මේ රටවලට එනකොට. ඒක තමයි ලක්ෂණය පිනතුනි. විශේෂයෙන් මේ වගේ රටක ඉන්නකොට දියුණු රටක මේ හිරු නොබසින අධිරාජ්‍ය නේද? එතකොට මේ රටේ කිරීටය එකල ලෝකයේ බොහෝ රටවල තිබුණා. ලෝකයේ කොහි හරි රටක හිරු පායලා තියෙන මේ රටේ යටත් රාජ්‍ය. අනේ හිරු නොබසින අධිරාජ්‍යින ඔබ ඔබේ ජීවිතයට ධර්මයේ නැමැති හිරු නොබසින ජීවිතයක් වෙන්නට ඕන. ඔබේ ජීවිතේ හැම මොහොතෙම ධර්මය තියෙන්නට ඕන. ඒ තියෙන ධර්මය මුළු ලෝකයටම ඔබ පතුරවන කෙනෙක් වෙන්නට ඕන. ඔබේ ඥාතීන් තව ලෝකේ පුරා ඉන්න පුළුවන්. ඔබේ තියෙන ගුණය ඒ ලෝකයටම පතුරවන කෙනෙක් වෙන්නට ඕන ඔබ. අන්නේ තුලින් තමයි පින්නතුනි අපට මෙන්න මේ අවස්ථාවකදී සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්කම තියෙන්නේ. අන්නේ තේනේ තියෙන ප්‍රධානතම දෙයක් තමයි අපි මේ මරණයෙන් ගන්න ප්‍රධානතම කාරණය තමයි අප ඥාතීන් එක්ක ජීවත් වෙනකොට අන්නේ ඥාතීන්ට අප බොහෝ විට උදව් කරනවා. ආහාර පාන ආදී බෙහෙත් එහෙත්වලින් අපි උදව් කරනවා. නමුත් බුදුහාමුදුරු දේශනා කරනවා ඊටත් වඩා අප කරන උදව්වක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අපේ ඥාතීන්ගේ ශ්‍රද්ධාව දිනු කරන්නට ඕන. ධර්මඥානෙ දිනු කරන්නට ඕන. පරිත්‍යාග ශීලීත්වය දිනු කරන්නට ඕන. සිල්වන්ත භාවය දිනු කරන්නට ඕන. ප්‍රඥාව දිනු කරන්නට ඕන. අපි අපේ ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් දිනු වෙන අතරේදී අපේ ළඟම ඥාතීන්ටත් මෙන්න මේ ගුණ දහම් ටික දෙන්නට ඕන. අන්න එදාට පින්නතුනි අපට කෙනෙක් මිය ගිය දවසට හිතේ ලොකු සැනසීමක් තියෙනවා. අපට හැම දිනාටම කරන්න බැරි වුණත් අඩු ගානේ තමන් ඉතාම ළඟින් ආශ්‍රය කරන ඥාතීන් පස් දෙනෙකුට ඔබ මේ උදව් කරන්න ඕන. ඔබේ අම්මා තාත්තා ඉන්නව නම් ඒ අයට, ස්වාමි භාර්යාවන් ඉන්නව නම් ඒ අයට, දරුවන්ට, සහෝදර සහෝදරියන්ට, ළඟම ඥාතීන්ට ඒ අයට ගුණ දහමින් දිනු වෙන ඔබ උදව් කරන්න ඕන. ඇයි එහෙම කරන්න ඕන? ඒ ගුණ දහමින් දිනු වෙච්ච තරමට තමයි ඒ අය සතුටෙන් ජීවත් වෙන්නේ. මේ ලෝකේ සතුටෙන්ම ජීවත් වෙන ක්‍රමය තමයි ධර්මයට අනුව ජීවත් වීම. ධර්මයේ කඩ වුණොතින් අපට දුකයි එන්නේ. දැන් බලන්න අවමස්යෙන් පංචශීලයේ කඩ වුණොතින් අපේ අතින් මේ පංචශීල එකක් හරි කඩ වෙලා අපි වාහනයක් වැදෙවොත් මොකද වෙන්නේ? අපට කොච්චර කරදරයක්ද වෙන්නේ නේ? එතකොට ධර්මයේ කියන්නේ පින්නොත්නේ අපට කරදර වලින් බේරිලා ඉතාම සුවසේ සැනසීමෙන් ජීවත් වෙන තියෙන මාර්ගය. අපි අනිත්‍යයත් එක්ක ධර්මයේ බෙදා හදා ගන්නට ඕන. එයාට අපි ඇත්තටම ආදරේ නම්, එයා ඊටාම සතුටෙන් ජීවත් වෙන දකින්න කැමති නම්, එයාට අපි ධර්මය දෙන්නට ඕන. ජීවත් වෙන කාලේ සතුටින් ඉන විතරක් නෙවෙයි. ඔබේ ළඟම ඥාතියෙක් මිය ගිහලා ඔබට දුකක් ඇති වෙන කෙනෙක් ඉනව නම් ඔබ කලින්ම හිතලා තියන්න. අනියට ධර්මෙන් උදව් කළා තියන්න. එයා මිය ගියා කියන පණිවිඩය ඇහෙනකොටම ඔබට මතක් වෙනවන කාරණයක් එන්න ඕන. මොකද්ද? ඔබ යාට ධර්මයෙන් උදව්වක් කරලා තියෙනවා. අන්නේ කරපු ඔබ කරපු ලොකුම පින්කමකට යා සහභාගී කරගෙන තියෙනවා. ඔබ කරපු සීල සමාදානයකට, කඨින පින්කමකට, පන්සලක් හදන එකකට, භාවනා වැඩසටහනකට ඔබේ ළඟම ඥාතීන් උදව් කරගෙන තියෙනවා. ඒ අය සහභාගී කරගෙන තියෙනවා. අන්න ඒ පින නිසා මේ අද මිය ගිහිපු කෙනා දැන් සුගතිය කැතයි කියලා ඔබේ හිතට යම් කිසි සිතුවිලක් එන්නට ඕන. කෙනෙක් මිය ගිය ගමම් ඔබට මතක් වෙනට ඕන. ඔබ එයාට ධර්මයෙන් ආධ්‍යාත්මිකව කිසියම් උදව්වක් කළා තියෙනවා. අන්නේ උදව්ව නිසා යා දැන් හොඳ සුගතියක ඉපදෙලා ඇති කියන විශ්වාසයක් ඔබට ඇති වෙන්නට ඕන. මෙහෙම නැත්තම් හැකි ඉක්මනින් මේ දේ කරන්න ඕන. නිකම් බැරි නම් සල්ලි දීලා හරි කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර ආර්ය ශ්‍රාවකයන් තමන්ගේ දරුවන් ඥාතීන් ධර්මයට යොමු කරගත්තේ කොහොමද? සල්ලි දීලා. අනාථපිණ්ඩිකතුමා ඔහුගේ පුතා ධර්මයට යොමු කරේ කොහොමද? බණක් අහලා આવොත් ඒ කාලේ හැටියට 1000ක් අහවණු 1000ක් දෙන්නම් කියලා. ඊට පස්සේ බණපදයක් ඉගෙනගෙන આવොත් තව කහවණු 1000ක් දෙන්නම් කියලා කිව්වා. එහෙම තමයි ධර්මයට යොමු කළේ පින්නතුනි. සමහර ඇතෙමිට දන් දෙන්න කැමති නැහැ. ඒතකොට කරන්න ඕන තමන්ගේ අතින් රුපියල් 1000ක් දීලා එයාට එකින් 500ක් පූජා කරන්න කියලා කියනවා. එයාට 500ක් තියාගෙන. එහෙම හරි කරන්න ඕන පින්නතුනි. විශේෂයෙන් වැඩිහිටි සමහර එහෙම දන් දෙන්න එහෙම කැමති නැහැ. පරිත්‍යාගයේ සීලිය කැමති නැහැ. එයාට කරන්න ඕන මේ විදියට හරි එයාලා දහමට යොමු කරන්න ඕන. බණක් අහන පොයට ගිහිල්ලා සීල් ගන්න මම මෙච්චර ගාණක් දෙන්නම් කියලා තමන්ගේ වැඩිහිටියා එහෙම ලංකාවේ ඉන්නවා නම් යොමු කරනවා. පින්නතුනි එහෙම කරත් පාඩුවක් නැහැ. ඔබ එහෙම කළා තියෙනවා නම් ඒ කෙනාගේ මල ගෙදරට නොගියට කමන්නේ නැහැ ඔබ. ඒ කෙනා වෙනුවෙන් ඇත්තටම පාන්සලක් දෙන්න ඕනත් නැහැ. ඒ කෙනා වෙනුවෙන් අමුතුවෙන් දානයක් දෙන්න ඕනත් නැහැ. ඔක ලස්සනට සඳහන් කරනවා පින්නතුනි මහානාම කියලා සාකේ කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා. සාකේ වංශිකේ බුදුරජාණන් වහන්සේගේ ඥාතියෙක් වෙන මාම කෙනෙක්. මේ මහානාම සාක්‍ය ඇහුවා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ස්වාමීනි මම ඔබ වහන්සේ මුණ ගැහෙනකොට සංඝරත්නය ඇසුරු කරනකොට මගේ හිත හුඟක් ප්‍රසාදයෙන් ශ්‍රද්ධාවෙන් තියෙනවා. හැබැයි මම ගෙදර ගියාට පස්සේ මාලිගාවට ගියාට පස්සේ මේ සේවකයන් එක වැඩ කරනකොට මගේ හිත හුඟක් කලබල වෙනවා. හිත වික්ෂිප්ත වෙනවා. මං එවැනි වෙලාවකදී මිය ගියොතින් මගේ සසර ගමන කොයි වගේ දෙයක් වේද කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා මහානාම ඔබ බය වෙන්න එපා. ඔබ කොයි සංකීර්ණ අවස්ථාවක මිය ගියත් කොයිතරම් කලබලකාරී අවස්ථාවක හිත තියෙන වෙලාවක මිය ගියත් ඔබ කිසි විටක දුගති ගාමි වෙන්නේ නැහැ. ඔහු මේ ප්‍රශ්නේ අහන වෙලාවේ ඔහු ඇත්තටම මාර්ගඵල ලැබල හිටියේ නැහැ. ඔහු පස්සේ කාලේ මාර්ගඵල ලැබු කතාව සඳහන් වෙනවා. හැබැයි ඔහු මේ ප්‍රශ්නේ අහන වෙලාවේදී මාර්ගඵල ලැබල හිටියේ නැහැ. සෝවාන්ල හිටියේ නැහැ. සෝවාන්ල හිටියේ නම් ඒක නම් කවදාවත් මේ ප්‍රශ්නේ අහන්නෙත් නැහැ. සෝවාන්ල හිටියේගෙන මේ ප්‍රශ්නේ අහන්නේ කවදාවත්. සෝවාන්ල නොසිටියේ නිසා මේ ප්‍රශ්නේ ඇහුවේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මහානාම ඔබ බොහෝ කාලයක් ඔබ ශ්‍රද්ධාව දිනු කරපු කෙනෙක්. ඔබ පංචශීල ආරක්ෂා කරපු කෙනෙක්. ඔබ දන් දීපු කෙනෙක්. ඔබ ශ්‍රුතම ඥානෙ ලැබපු කෙනෙක්. ඔබ ප්‍රඥාව දිනු කරපු කෙනෙක්. මෙන්න මේ සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා කියන මෙන්න මේ ගුණධම් ටික ඔබ දිනු කරපු කෙනෙක් නිසා ඔබ කොයි මොහොතක මිය ගියත් ඔබ දුගති ගාමි වෙන්නේ නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි සඳහන් කරනවා ලස්සන උපමාවක්. හරියට යම් කිසි ගඟක් පැත්තට නැමිච්ච ගහක් තියෙනවා නම් ඒ ගහ කොයි පැත්තෙන් කැපුවත් ගහ වැටෙන කොහැටද? ගඟට වැටෙන. අන්න ඒ වගේ තමයි ඔබ සුගතිය පැත්තට බර වෙලා තියෙන්නේ ඔබ කොයි මොහොතක මිය ගියත් වැටෙන්නේ ඒ පැත්තට. තවත් උදාහරණයක් කියනවා. ඒ තමයි යම් කිසි කලයක් තියෙනවා ගිතෙල් පුරවපු කලයක් තියෙනවා. ඒ කලයේ වතුර යටට දාලා කලය කුඩු කරනවා මැටි කලෙ. කුඩු කරාම මොකද වෙන්නේ? ඒ මැටි කෑලි ටික බිම පහලට යනවා. ගිතෙල් වලට මොකද වෙන්නේ? උඩට එනවා. අන්න ඒ වගේ තමයි හිත හොඳට පිහිටවාගත්තු කෙනා මිය ගියාට පස්සේ ශරීරය පොළොට පාත් වෙනවා. හැබැයි විඥානය ඉහළ තැනක පිළිසඳ ගන්නවා කියලා. ඒ වගේම තවත් වැදගත්ම කාරණයක් සඳහන් කරන මේ සූත්‍රයේදී මොකද්ද කියන්නේ? යම් කිසි කෙනෙක් මිය ගියාට පස්සේ එයාගේ ශරීරයට ගෞරව දැක්වුවත් එකයි, ගෞරව නොදැක්වුවත් එකයි, ඒ ශාරීරිය සත්තු කාල ගියත් එකයි, කපුට කෑවත් එකයි, නරියෝ සිවලු කෑවත් එකයි කියලා. ඇයි ඒ? යාට එක අදාළ නැහැ. යා ශරීරය අත්හරිනවත් එක්කම යා සුගතියේ ඉපදිපදිලින්. අන්න ඒ වගේ පිනතුන අපේ ජීවිතවල මේ සුගතිය බලාපොරොත්තු වීම අප වැඩ කරනව නෙවෙයි පිනතුනි. අප දිනපතාම ධර්මයත් එක්ක ඉන්නකොට, බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනත් එක්ක ඉන්නකොට අප මානසිකව අපේ කලාව පින්කම් යුතුයකම් ගැන අප නිතර හිතනකොට, විශේෂයෙන් තමා රකින පංචශීලය ගැන තමන් හිතනකොට තමන්ගේ සතුට එන්නෙම වැඩි වෙනවා. ධර්මයේ රකින්නගේ ප්‍රධානතම අනිසංසය තමයි දිනෙන් දින අපේ සතුට වැඩි වෙනවා. ඒ සතුට වයසට යනකොට අඩු වෙන්නේ නැහැ. අනිත් අපි කරන හැම දෙයක්ම මහලු වෙනකොට, ලෙඩ වෙනකොට අඩු වෙනවා සන්තෝෂය. නමුත් ධර්මයේ රකින්නකොට ලක්ෂණය මොකද්ද? මහලුනා කියලා සතුට අඩු වෙන්නේ නැහැ. එන්නේ නම් සතුට වැඩි වෙනවා. සතුට වැඩි වෙලා ගිහිල්ලා අපේ ජීවිතේ වැඩිපුරම සතුට වෙන්නේ අපි නෙද්ද එක පියාගන්න දවසේදී. සාමාන්‍ය ලෝකයා මරණ දවසේදී හඬද්දි වැළපෙද්දි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගියපු කෙනා ජීවිතේ වඩාත්ම සතුටු වෙන්නේ එයා අවසන් වතාවට නෙත් දෙක පියවන දවසේදී. ඇයි ඒ? එයා මේ පරණ ශරීරය අත්හරිනාත් එක්කම එයාගේ විඥානේ ඊට වඩා ඉහළ තැනක පිළිසින ගන්න එයා සියලුම කටයුතු සම්පාදනය කරගෙන. එයා හරියට අස්සෙක් පිට හිටපු කෙනෙක් ඇතෙක්ගේ පිටට නගිනා වගේ. එයා සුගතියෙන් සුගතියටම ගමන් කරනවා. එයා ආලෝකයෙන් ආලෝකයටම ගමන් කරන කෙනෙක් වෙනවා. එනිසා පින්තුනි මේ තමන්ගේ ආදරණීය පුංචි අම්මා වෙනුවෙන් ඔබ පින්කම් කරලා පින් අනුමෝදන් කරන අය බොහොම සත්පුරුෂ පිරිසක්. ඒ ගැන ඔබ හුඟක් හිතලා සතුටටපත් වෙන්න. ඉතින් ඒ වගේම සමාජ ජීවත් වෙන කාලේ මෙත්තන් දහමට අනුව ජීවත් වෙන පිරිසක් ඔබ හැම දෙනෙක්ම ඒ තමන්ගේ තියෙන ගුණ දහම් තව තවත් වැඩි දියුණු කරගන්න. විශේෂයෙන් මේ වගේ රටකට ඇවිල්ලා ඔබ හොඳට අධ්‍යාපනය ලැබලා නවීන තාක්ෂණය පාවිච්චි කරලා මේ පහසුකම් විඳින අතරේදී ඊට වඩා ඔබේ ජීවිතයේ ධර්මයෙන් පෝෂණය වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි සැබවින්ම අපේ ජීවිතයට වටිනාකමක් ලැබෙන්නේ. ඒ නිසා අපේ ජීවිතයේ වටිනාකම තියෙන්නේ ඇත්තටම අපි ලැබු අධ්‍යාපනය නෙවෙයි. අපේ ජීවිතයේ වටිනාකම කියන්නේ අපි මාසිකව ලබන වැටුප නෙවෙයි. අපේ ජීවිතයේ වටිනාකම කියලා කියන්නේ අපේ ගෙදර වටිනාකම නෙවෙයි පින්නතුනි. ඇයි ඒකට හේතුව? මේ දේවල් ඕනම මොහොතක අපට අහිමි වෙන්න පුළුවන්. අපේ ජීවිතේ වටිනාකම කියන්නේ මොකද්ද? අපි හිතන විදිය. අපි කොයිතරම් ඉහළ මානසිකත්ව වෙන්න හිතන්නේ. අපි කොයිතරම් ආධ්‍යාත්මික දියුණු වෙලාද? අපි ලෝකයට කොයිතරම් මෛත්‍රී සාගතවද හිතන්නේ? කොයිතරම් ලෝකයේ පිළිසෙට උදව් කරන්ද අපි හිතන්නේ? කොයිතරම් අනිත්‍යයේ දුකට අපි කරුණාව දක්වනවද? කොයිතරම් දුරට අනිත්‍යයේ සැපතේදී අප සතුට වෙනවද? මුදිතා ගුණ ඇති කරගෙන ඉන්නවද? කොයිතරම් ධර්මයේ ප්‍රැක්ටිස් කළා උපේක්ෂාව ආරසංගේ මාර්ගයේ පිළිපැදලා මේ ඇත නැත කියන අන්ත දෙක තේරුම් අරගෙන අටලෝ දහම අභියස අකම්පිත මනසක් කොයිතරම් දුරට ඇති කරගෙන ඉන්නවාද කියන මතයයි අපේ ජීවිත වටිනාකම තියෙන්නේ. අන්නේ උපරිම වටිනාකම අපේ ජීවිතේ ලබා දෙන්න අප උත්සාහ ගනිමු. ඉතින් ඔබ තමන්ගේ ආදරණීය පුංචි අම්මා වෙනුවෙන් ලස්සන පින්කමක් කළා. ඔබ මේ මල් පහන් ආදිය පූජා කළා. මේ පූජා කරපු මල් වගේ ඒ තමන්ගේ ආදරණීය පුංචි අම්මාගේ පරලෝ ජීවිතේ සුවඳවත් වේවා. මේ දල්ලපු පහන් වගේ එතුමියගේ පරලෝ ජීවිතය ආලෝකවත් වේවා. මේ පූජා කරපු ප්‍රණීත ගිලම්පස දානේ වගේ එතුමිය සසර සුගතිගාමීව ආහාර පාන ආදී ලබත්වා. මේ පූජා කරපු මතක වස්ත්‍රය වගේ ඒ පිණ්‍යානි සංසයෙන් එතුමිය සසර හොඳ වස්ත්‍රාභරණ ලබා ගනිවා. ඔබ රැක්කාවෝ පංචශීලියානි සංසයෙන් ඒ මෑණියන් සසරේදී හොඳ සුගතියක් සුගතිගාමී ආත්ම භාවයක් ලබා ගනිවා. ඔබ ශ්‍රවණය කරා වූ ධර්මයානි සංසයෙන් ඔබ හුම් කන් දුන්නා වූ අනිත්‍ය ප්‍රතිසංයුත ගාථා යානි සංසයෙන් ඒ ආදරණීය පුංචි අම්මා සසරේදී ප්‍රඥා සම්පatti ලබා ගනිවා. අවසන උතුම් මොණිවණින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි පෑන් වැඩල පුණ්‍යානුමෝදනා කරමු. පෑන් වාදිනිය අතට අරගෙන ගාථාව කියමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යතා වාරි වහා පුරා පරිපූරෙන්ති සාගරම් ඒවමේවයිතෝ දින්නම් තේතානං උපපති උන්නමේ උදකං වට්ටං යතානින්නම් පවත්තති ඒවමේවයිතෝ දින්නම් තේතානං උපකප්පති. හොඳයි පින්තුනි මේ ලස්සන පින්කම සිදු කරගත් අවස්ථාවේදී අප මියගිය සියලුම ඥාතීන්ටත් මේ වගේ පින් අනුමෝදන් කරවමු. මේ පින්කමට සහභාගී වෙච්ච ඔබ නමින් මියගිය යම් තාක් වෙනත් ඥාතීන් වෙත්නම් ඒ සියලු ඥාතීහුද සංසාර ගමනේදී අපට මුණ ගැහිලා අපට මව්දෙමව්පියන් වෙලා යම් කිසි විදියකින් පින් අපේක්ෂාවකින් මේ විශ්වය පොතන කොහො ඉපද සිටිත්නම් ඒ හැම දෙනාමත් මේ උතුම් දාන සීල භාවනා මේ වශයෙන් රැස් කරගත්තා වූ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවේ ආනිසංස අනුමෝදන්ව සුවපත්ව සුගතිගාමීව උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, මේ හැම දිනෙකම අද විහාරස්ථාන රැස් වෙලා ඉතාම වටිනා පින්කමක් සිදු කළේ කෘතවේදී පින්කමක්. යසෝදරා ජයවීර මහත්මිය, ඒ ආදරණීය පුංචි අම්මා වෙනුවෙන් ඔබේ දෑතින් මේ ස්වාමින් වහන්සේලා මුල් කරගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය අරමුණු කරගෙන උතුම් පින්කමක් සිදු කළේ. පින්නතුන් බලාපොරොත්තු වුණාට වඩා හොඳින් ඒ ආගමික කටයුත්ත, ඥාතික යුතුයකම, පාංශු කුල පින්කම සිදු කරගන්නට අවස්ථාව ලැබුණා කියලා බොහොමත්ම සතුටට පත් වන්න. ඉතින් මේ රැස් වෙච්ච හැම දිනාටමත් අප කෘතඥ වෙනවා. ඒ ශාමලි මහත්මියට මේ පින්කම ලස්සනට කරගන්නට ඔබ දුර බැහැර ඉඳලා සහභාගී වෙලා ඒ පින්කමට ඔබත් කොටස්කරුවන් වුණා. ඔබත් බොහොම සත්පුරුසය. එනිසා ඔබ හැම දිනාටමත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ සැලසේවා. සසර භව ගමන ජීවිතයේ සුගතිගාමී වන්නට මේ උතුම් කුසලයක් හේතු වේවා. අවසන ඒ මිය ගිය පුංචි අම්මා ඇතුළු ඔබ අප හැම දිනාටම උතුම් වූ නිර්වාණ අවබෝධයක් සලසා ගන්නට මේ උතුම් පුණ්‍ය කර්මයක් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සම්බීතියෝ විවජ්ජන්තෝ, සම්බ රෝගෝ විනස්සතෝ, භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව, භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ සම්බ බුද්ධානුභාවේන සදා සොන්ති භවන්තු, භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ සම්බ ධම්මානුභාවේන සදා සොන්ති භවන්තු, භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා, සම්බ සංඝානුභාවේන සදා සොන්ති භවන්තු තේ.